මේ 19 වෙනි විවස්ථා සංශෝධනය ගැසට් කිරීමත් සමග අපේ දිනසීයේ වැඩසටහනේ මූලික පොරොන්දු ටික ඉෂ්ට කරලා තියෙනවා. පොරොන්දු වලින් වැදගත්ම මූලිකම ජනතාවට අවශ්‍යම ඒ සංශෝධන අඩංගු 19 වෙනි විවස්ථා සංශෝධනය ගැසට් කරලා තියෙනවා. එතකොට දැන් මෙය ජනතාවට අදහස් දක්වන්න දැන් කාලේ තියෙනවා. එතකොට කිසියම් කෙනෙක් අධිකරණයට ප්‍රසමක් ඉදිරිපත් කරනවා නම් ඒකට කාලේ තියෙනවා. ඕන කෙනෙක්ට ඒක කරන්න හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් ඒ අධිකරණයෙන් ලැබෙන ඒ තීන්දුවත් සැලකිල්ලට අරගෙන අවශ්‍ය සංශෝධනය කරලා දිනසීයේදී ජනතාවට අපි ලබා දීපු මූලික පොරොන්දුව ඉෂ්ට කරලා තියෙනවා කියලා ඉතාමත්ම සන්තෝෂයෙන් රජය වෙනුවෙන් මම ප්‍රකාශ කරනවා.